වෙළඳපොලේම මේ රට බරපතල අපකීර්තියකට පත් වෙලා තියෙනවා. එතුමම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිදු වගකීමකින් තොරව කියනවා මහ බැංකුව ඉදිරිපත් කරලා තියෙන සියලු සංඛ්‍යා දත්ත වැරදි. අපේ ඇත්ත ණය මේක නෙමෙයි. එතකොට මේ රටට කොහොමද වෙන රටක් ණය දෙන්නේ? වගකීමකින් තොරව පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා හැසිරෙනකොට අපි මේ පිළිබඳ විශ්වාස භංගයක් බාර දෙනවා ඉදිරි කාලය තුල විපක්ෂයේ වශයෙන්.